අයිබොන් කෙල්බේ ගන්න අපේ පොඩ්කාස්ට් එකට මේ අපේ එපිසෝඩ් නම්බර් 00. ඉතින් අපි කවුද? මේ එපිසෝඩ් එකේදී කතා කරන්නේ අද මම විතරයි. මේ එපිසෝඩ් එකෙන් පස්සේ එපිසෝඩ්ස් වලට තව දෙන්නෙක් තුන්දෙනෙක් විතර එකතු වෙන්න පුළුවන්. මේ පොඩ්කාස්ට් එක පටන් ගන්න මාව ඉන්ස්පයර් කරේ ටොපික් එක පොඩ්කාස්ට් එක කරන යාළුවෝ තුන්දෙනෙක්. නිමන්ත, නිපුන, රචන අය නිමන්ත නිපුන දෙන්නට ඉස්ලා අපි ගඩබල කියලා කියන්නේ. එතකොට ලෝචන කියන්නේ ලෝචන අයියා අපිට. ඉතින් ඇත්තටම පොඩ්කාස්ට් එකක් කරන එක කොයි වගේද? ඔයාලා දන්න විදිහට YouTube channel එකක්, Facebook page එකක්, Instagram account එකක් කරනකොට income එකක් තියෙනවා. podcast එකක් කරනකොට සතයක income එකක් නෑ. ඒක හරියටම කිව්වොත් තනිකර මානසික තෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. මානසික තෘප්තිය කියන්නේ මේකේ audience එක මත තමයි සේරම තීරණය වෙන්නේ. audience එකේ අර නම් එක එකින් එක වැඩි වෙනකොට පුදුම ආසාවක් එන්නේ. ඒක හරියටම තේරුම් ගන්න ලෝචන අයියාගේ episode එකේදී පොඩ්කාස්ට් එක මුලින්ම නිපුණයි ලෝචනයයි කරේ. ඊට පස්සේ දැන් ඉන්නේ නිමන්තයි ලෝචනයයි. කොහොමද කොහොමද ගඩබල එකෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් එයාලා ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොෆෙෂනල් විදිහට තමයි පොඩ්කාස්ට් එක අරන් යන්නේ. හැබැයි මට ප්‍රොෆෙෂනල් කියන කෑල්ල මට ගෑවෙන්නේ නැහැ. මොකද මම එච්චර ප්‍රොෆෙෂනල් ස්පීකර් කෙනෙක් නෙමෙයි. කෙටිම කිව්වොත් ඔයා මගින් දෙයක් ඇහුවට පස්සේ මම උත්තරේ දෙන්නේ කියන්නේ සරලව පැහැදිලිව උත්තරේ දෙන්නේ මේ විදිහට. ඉතින් ඒ විදිහට මම කතා කරන්නේ මට ස්පීකින් ස්කිල්ස් නැති නිසා, ප්‍රසන් ස්කිල්ස් මට නැහැ. ඉතින් අපේ පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් නම්බර් 1 වලට කලින් එපිසෝඩ් නම්බර් 00 කියලා එපිසෝඩ් එක රිලීස් කරන්න හේතුව තමයි ඔයාලට මේ පොඩ්කාස්ට් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මේ පොඩ්කාස්ට් එක ගැන, මේ පොඩ්කාස්ට් එකේ කන්ටෙන්ට්ස් ගැන, එතකොට මේ පොඩ්කාස්ට් එක කරන අපි ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. අපි ගැන කිව්වට අද කතා කරන්නේ මම විතරයි. ඉතින් මම දරේ, මේ මගේ කරදරේ. මම බස්නාහිර පළාතේ ගම්පා දිස්ත්‍රික්කේ, කියන්නේ කොරෝනා දිස්ත්‍රික්කේ චූටි ගෙදරක රිටයර්ඩ් ගවර්නර්ස් දෙන්නෙක්ගේ පොඩි මේකා. කලින් ජොබ්ස් කරලා තියෙනවා 4ක් විතර. ඊට පස්සේ ජොබ්ස් සේරමතරි අපිට ඉතින් කාගතට තඩේ කරන්න බෑනේ. එහෙනම් පොඩි ලෙඩක් තියෙනවනේ. ඊට පස්සේ පටන් ගත්තා මගේම කියලා බිස්නස් එක, ෆොටෝග්‍රෆි ඇන්ඩ් සිනමටෝග්‍රෆි. ඉවරයි ඊයෙන් හෝ පෙරේද මට මතකනේ. අද සමුද දංගාරද මට මතකනේ. ගෙදරින් නිසා දිනේ කවද්ද කියලා දන්නේ නැහැ. ස්ට්‍රීම් බලන්න. අද බදාදා, ඒ කියන්නේ පෙරේදයි. දැන් මම මේක රෙකෝඩ් කරන්නේ 2020 නොවැම්බර් 18 වෙලා උදේ 11:04 තප්පර 8යි. ඉතින් අද රෙකෝඩ් කරන මේ එපිසෝඩ් එක කවදා ඔයගලන්ට අහන්න හම්බෙයිද දන්නේ නැහැ. බලමු. මම ඉන්ස්පයර් කරන්නේ ලෝචන අයියායි ගඩබලයි. මම ඒක කොහොමද වෙන්නේ කියලා කිව්වා. මොකුත් ඕනේ නෑ බං, ෆෝන් නෑ කරගෙන රෙකෝඩ් කරන්න පටන් ගනි, හොඳ කන්ටෙන්ට් හදාගනි. මුලින්ම කන්ටෙන්ට් හදාගන්න කිව්වා. කන්ටෙන්ට්ස් හදාගෙන රෙකෝඩ් කරන්න පටන් ගන්න. සවුන්ඩ්ස් ගැන මගේ දැනුම බිඳුවයි. ඉතින් ටික කාලෙ මම පස්සේ දැද්ද. මොකද ඔඩියෝ එඩිටින් ගැන හොඳ ගිනගෙන ඉන්න ඕනේ සෙරනෝ කලින්. එහෙම තිබ්බ අදහසක්. පස්සේ මගේවා මචං ඉගෙන ගන්න ඕන ඔඩි වෙද ඉගෙන ගන්න ලේසිම සොෆ්ට්වෙයාර් එක මොකද්ද උගත් කරට වගේවා ඔඩිෂන් මාත්‍රියන් පණ්ඩිය වගේ මේ එපිසෝඩ් එකේ ඉඳන් අපේ පොඩ්කාස්ට් එක සම්පූර්ණ ඔඩිෂන් වලින් ඉරික් කරන්න යන්නේ ඔඩිෂන් ගැන දන්න මෙලෝ දෙයක් නැහැ සිද්ධ වෙන මොන හරි අක්‍රමිකතා අපහසුතා වලට සමාභාජී වෙන්න දාලිල්ලනවා සංසාරයේ පෙන්නර තුම්පලේ අප හමු වීලා නොදොඩා ඉමු සිහින තුහින මල් හැලෙන පාරේ දුරුපත්තකින් පින්න විසිරේ කෙහෙරැල්ල අතර මුවග සඟවේ කොලසේ අප හමු වීලා නොදොඩා ඉමු ඔඩිෂන් ගැන මගේ දැනුම බින්දුවයි. ඔඩිෂන් පාවිච්චි කරන්න හේතුව නිමත රෙකමන් කරපු නිසා දෙක එයාගෙන් අපි ඉගෙන ගන්න කොහොමද කියලා. එයාමට YouTube channel එකක් කිව්වා Mike Russell කියලා කෙනෙක්ගේ. මම මුලින් ඒ channel එකේ බැලුවා. අද මම රෙකෝඩ් කරලා තමයි ඒ channel එකෙන් බලාගෙන edit කරන්න යන්නේ. නාගත්තෝ තනි sorry. ඉතින් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි අපි මොනවද කතා කරන්න කියන එක. ඇත්තටම පොඩ්කාස්ට් එකක් පටන් ගන්න හිතනකොට මට අයිඩියා තිබෙන්නේ මම මොනවා ගැනද කතා කරන්නේ මගේ කන්ටෙන්ට් මොනවාද කියලා. ටොපික් එක පොඩ්කාස්ට් එක කතා කරන්නේ කාලීන තොරතුරු කාලීන ප්‍රශ්න සහ වැඩි කතා නොවන වැදගත් දේවල් කතා කරන්න බලනවා. ඒගොල්ලෝ පොඩ්කාස්ට් එක පටන් ගන්නේ ටෙක් කතා අහලා ටෙක් කතා කිව්වන් පස්සේ ඔයාලට කියන්න තේරෙන එකේ කන්ටෙන්ට් එක මොනවාද කියලා. ගලේ ඇහුවට පස්සේ මොනවාද මම කරන කන්ටෙන්ට්ස් කියලා මම තප්පර ගානක් හිතුවා. එතන ඇහුවා මේ මම කරන අපේ ප්‍රශ්න ගැන කියලා. ඊට පස්සේ ඇහුවා මොනවාද තියෙන ප්‍රශ්න එතන මං කිව්වා ප්‍රශ්න කියන්නේ අර අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න සාමාන්‍යයෙන් වල උනා දෙන ප්‍රශ්න මට එනවා අර සීනි පැණි රස වෙන්නේ කොහොමද හා සීනි පැණි රස නැහැ සීනි පැණි රස නැහැ අත්‍රෝ සීනි පැණි රස නැහැ සීනි උක් රසයි සීනි පැණි රස නැහැ ඉතින් මේ වගේ ප්‍රශ්න ඒ කියන්නේ ඊරයි හැමදාම නැගිනිරින් පායන්නේ එච්චර මොඩ දේවල් නෙමෙයි මොඩයෝ මොඩ දේවල් තමයි ඔච්චරට මොඩ වෙන්නේ නැහැ කෙටියෙම කිව්වොත් සාමාන්‍යයෙන් හිතන්නකෝ ඔයාට මොන හරි දෙයක් ගෙන්නන්න ඕන වෙනවා ලංකාවේ ගොඩක් කට්ටිය දන්නවා eBay Amazon වලින් එහෙම ගොඩක් කට්ටිය ඉම්පෝට් කරනවා එක එක දේවල් ඉතින් මේ ඉම්පෝට් කරපුවම ටැක්ස් එක වදින්නේ මොනාටද ඒ ටැක්ස් එක වදින්නේ කොහමද මොකද ප්‍රොසීජර් එක ඒ අපිටත් තියෙන ප්‍රශ්න ඉතින් ඒ වගේ අපිට ඔළුවට එන ප්‍රශ්න මොනවාද අපි ඉගෙන කතා කරන්න ඕනේ අපි ඉගෙන ගන්න දෙයක් නෑ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඒ කියන්නේ මම Google කරන දේ ඔයාලා කවදරි දවසක Google search කරලා ඇති නැත්නම් කවදරි දවසක ඉස්සරහ අනාගතයේදී Google search කරයි ඉතින් මම Google search කරන එක මම දැනගත්තා නම් ඔයාලට කවදරි search කරන්න කලින් ඕගොල්ලගේ දැනුම තිබ්බොත් වටිනව නේද අර දැනුම බෙදා ගැනීමක් වගේ දේ දැනුම නෙමෙයි තොරතුරු බෙදා ගැනීමක් වගේ දේ කවුරු හෙවත් මං කියන්නේ කන්ටෙන්ට්ස් මොනවද අපේ ප්‍රශ්න ඊළඟ කතා කරන්න ඕනේ අපි කොච්චර සුපිරි ස්ටුඩියෝ එකද රන් කරන්න කියලා. මේ අවස්ථාවේදී අපි හෙන ලෝ බජට් කියන්නේ පට්ටම ලෝ බජට් අතේ පිච්චේ නැහැ. අර ෆෝන් වලට ගහන්නේ නැහැ. කාර් වලට ෆෝන් එක සෙක්‍රටරි ඩෑෂ් මොකද්ද අනේ මන්දා. අර වීදුරේ යනවන්නේ මොකද්ද? ඒ කැලලකට මගේ කසේ කබල් ෆෝන් එක ගහලා ඒ ෆෝන් එකේ ස්ටොක් රෙකෝඩින් ඇප් එකට අයිස් කැප් එකක් තියලා අර පොප් ෆිල්ටර් එක වෙනුවට අයිස් කැප් එකක් තියලා ගැට ගහලා එතකොට මේ වටෙන් එන රිවර්බ් එකද රිවර්බ් එක නැති කරන්න ගෙදර පුඩු සිටියේ කොට්ට ටික අරගෙන පොඩි කාලේ හදන අර සෙල්ලම් ගේවල තියෙන්නේ. ඒ වගේ සෙල්ලම් ගේයක් මේ මේසු උඩ හදාගෙන අත් දෙක සෙල්ලම් ගේෙන් එළිය තියාගෙන ෆෝන් එක සෙල්ලම් ගේ ඇතුලේ තියාගෙන චාර්ජර් හැමතිස්සෙම අතේ තියාගෙන මොකද කියන්න බෑනේ කරුමෙන් අපේ ෆෝන් වල බැටරි බැස්සුත් එහෙම. ඉතින් මේ ෆෝන් එක කිව්වොත් මේ මහ ලොකු ෆෝන් නේ හරි ලඩියක් තියෙන්නේ. අර Redmi Note 8 එකක්ද Note 8 Pro එකක්ද මොකක් හරි මේ උඩ දාගෙන කියන්නේ මම නම් Redmi කියන්නේ සුපිරි පට්ට බාන්නේ එහෙම නෙමෙයි. ආයෙගෙන කතා කරමු පොඩ්ඩක් ඉන්න. මම මගේ ස්ටුඩියෝ එකන කිරින් පට්ට ස්ටුඩියෝ එක වොට් තුනේ CFL බල්බ් එකක් දාගෙන 4G ලැප් එකක් තියාගෙන ඉස්සරහා ඒකේ ෆෝන්නේ ටයිප් කර බුලටින් එක මේල් එක ඩ්‍රාෆ්ට් එකට සේව් කරලා එහෙමයි බලන්නේ. එතකොට ගේ තියෙන්නේ තුම්මං හන්දියක් ළඟ. ඉතින් හැමතිස්සම වාහන යනවා. ගෙදර ඉන්නවා සමාජික ජිකාවන් බරගොඩ. ඒ සමාජික ජිකාවන් බරගොඩේ සද්දබද්ද සේරම දුරලාගෙන කතා කරන්න තමයි මගේ අදහස. මේ ඔයාලට වටේ පිටින් ඇහෙන සද්දබද්ද ටික ඇහෙන්නේ නැති වෙන්න කරගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ හෙන දුෂ්කරතා වලට ඒක අදාළ වෙන්නේ ලෝ බජට් කියන එක නෙමෙයි. අපි ලෝ බජට් සහ හෙන දුෂ්කරතා ගොඩක් මැද ඉන්නේ. හෙන දුෂ්කරතා තමයි පාර යන වාහන. එතකොට ස්ටුඩියෝ එකක් නැතිකම. ස්ටුඩියෝ නැත්නම් ස්ටුඩියෝ තියෙන ස්ටුඩියෝ තමයි මගේ කාමරේ. මේ එතකොට මේ හදලා තියෙන කුෂන් වලින් හදපු සෙල්ලම්ගේ සහ ජනේල, ඒ කියන්නේ ජනේල් පියන්නේ නැති මගේ ජනේලේ. ගෙදර ඉන්න සමාජික ජීකාවන්ගේ ශබ්දබද්ද. ශබ්දබද්දනේ සද්දබද්ද. එතකොට පාරේ වාහන වල සද්ද. ගෙවල් පැත්තේ කෑ ගන්න සත්තු සහ මම සතාගේ සද්දේ සහ මගේ අතිමහත් ප්‍රේමණීය උත්කර්ෂවත් ටකරන් වොයිස් එක. ඉතින් අපි හොඳ කදික නෙවෙයි නිසා හැම එපිසෝඩ් එකම අපි කැමති යන සින්දු. ඒ කියන්නේ මම සහ ගොඩක් දුරට මම හනියව තමයි දාන්නේ. මං හිනා ආත්මార్థකාමයන්ගේ තුන්ගේව දාන්නේ. ඉස්සරහට ප්‍රසන්ට් කරන්න එක තුන කට්ටියගේ කැමැත්ත අකමැත්ත සමහර විට නිෂ්පල වෙන්න පුළුවන්. මං හිනා කුප්පයි. අල්ලව ගෙදර අංකල් කෑ ගන්නවා. බලමු. හිතුනොත් ටොපික් එක පොඩ්කාස්ට් එක 50 වෙනි එකේ ඉඳන් YouTube රන් වෙන්න ගත්තා වගේ. කියන්නේ ඒක කලින් YouTube දෙකක් හෝ තුනක් දාලා තිනවා. 50 වෙනි එකේ ඉඳන් ඒගොල්ලෝ දිගටම YouTube කාස් කරන්න බලාපොරොත්තු තියනවලු. කරයිද නැද්ද දන්නේ. මගේ පොඩි අදහසක් තියෙනවා මේකට වෙනම channel එකක් හදලා YouTube upload කරන්න. ඒ කියන්නේ වෙනම channel එකක් කියන එක අදහස් කරේ මට channel 1000ක් අතර තියෙනවා කියන එක නෙමෙයි. channel දෙකක් හැදුවා. එකක් මෙලෝරාක් නැහැ ජීවිතේට පාවිච්චි කරන්නේ. දෙවෙනි එක හැදුවා හදලා බලන video එක දැම්ම එච්චරයි. ඒ channel එකේ නම The Lazy Guy කියලා දාලා තියෙන. එච්චරටම කම්මැලිම. කම්මැලිකමටම දාලා තියෙන එක video එකයි. එතන යාට දාලම නැහැ. දාන්න වෙන්නේ නැහැ. ඒ තරම් අමු පට්ට කම්මැලි. ඇසිල්ලක් වත් කාලක කෙලවර ස්ටල ප්ලේ කරනකොට අවුලක් නැහැලු. ඒ කියන්නේ නිමන්තය කිව්ව විදිහට නිමන්තර අපි කියන පොඩි කලේ කියලා. ඕක කිව්ව විදිහට කෝපරේට් ඉෂුස් ඒගොල්ලන්ට තාම ආවෙන්නේ නැහැලු. එකම එක එපිසෝඩ් එකේ ඒගොල්ලෝ සින්දු විතරක් ප්ලේ කරලා පොඩි ප්‍රශ්නයක් ආවලු එච්චරලු. වෙන කිසිම කෝපරේට් ඉෂු එකක් ආවෙ නැහැලු. ඒ වුණාට YouTube කියන්නේ සෑහෙන දරුණු ප්ලැට්ෆෝම් එකක්. ඒකේ කෝපිරයිට් ක්ලේම්ස් යනවා ගොඩක්. ඉතින් අපි දාන සින්දු වලට අපිට සල්ලි කියවන්න සල්ලි නැහැ. බලමු. සමහර විට හැම එපිසෝඩ් එකක්ම YouTube දානකොට අපි ට්‍රැක්ස් අයින් කරා. ඒකට දුරමම ට්‍රැක්ස් අයින් කරන අදහසක් ඔලුවේ තියන් ඉන්නවා. මොකද මේ කියන්නේ හේතුව තමයි නිකන් හිතලා බලන්නකෝ. අතින් කාලා හරක් බලන ප්ලැට්ෆෝම් එකක කොපරේට් ඉෂුස් ආව කොහොමද යන සතුට. හරි සන්තෝසයි. ඕනට වඩා කීවද හොද පටන් ගත්ත එපිසෝඩ් එකෙන්ම. ඉතින් මෙතන නවත්තමුනේ. එහෙනම් සුබ දවසක්. නැවත අපේ එපිසෝඩ් නම්බර් 1 වලින් එපිසෝඩ් නම්බර් 1 කියන්නේ එපිසෝඩ් නම්බර් 00 කියලා නම දාන්න හේතුව මේකයි. ඔය එපිසෝඩ් නම්බර් 00 කියලා නම එන්නේ ටොපික් එකෙම තමයි. ටොපික් එකේ පළවෙනි එපිසෝඩ් එක ඒගොල්ලෝ රෙකෝඩ් කරනවා. ඒ පළවෙනි එපිසෝඩ් එක රෙකෝඩ් කරලා ඒක පබ්ලිෂ් කරන්න කලින් පබ්ලිෂ්ද කියන්නේ මම දන්නෙත් නැහැ. මම කඩ දන්නේ නැහැ. ඒ කියන්නේ පළවෙනි එපිසෝඩ් එක දාන්න කලින් එයාලට හිතලා තියෙනවා එපිසෝඩ් නම්බර් 1 දාපුවම ඒකේ ඒගොල්ලෝ ගැන කියන අඩුයි වගේලු. ඒ නිසා ඒගොල්ලෝ මේ එපිසෝඩ් නම්බර් 00 කියලා එපිසෝඩ් එකක් කරා ඒගොල්ලන් ඉන්ට්‍රොඩක්ෂන් එක. ඉතින් මමත් මේකේ එපිසෝඩ් නම්බර් 1 ඉඳන් ඔහේ කියවන්න ගත්තොත් එහෙම ඔයාලට තේරුම් ගන්න බැරි වෙනවා. අර කලවම් පලා බැලුමක් වගේ හැමදේම කියවනවා. මුගේ කටත් මෙලෝරාක් නෑ. කට හඬක් ටකරන් ආන් ඉන්නත් බෑ. අපිරියයි අජූතයි තුච්චයි ඔය සේරු නිසා මටත් හිතුණා ඉතින් උන් කරන්න ඉතින් මටත් කරන්න බැරිද මත් කරනවා. ඉතින් ගලේ තැන්කියු හැපි බර්ත්ඩේ. බලමු ඉතින් එපිසෝඩ් නම්බර් 1 වලදී. හම්බෙමු. Bye. Have a nice day. කියන්නවද ගුණා අර රෙඩ්මි ෆෝන් එක ගැන කතා කරමු කියලා කිව්වනේ. රෙඩ්මි ෆෝන් එක මොකක්ද මට තියෙන්නේ ෂෝමි රෙඩ්මි නෝට් 8 මොකක් හරි එකක්. තායි පටන් ගතන දෙින් කිව සොරීදී කරන්න දෙන්නේ මං කියවන්න කතෙන් පස්සේ බ්‍රේක් නෑ. කියන්නේ මොනවද කියලා දන්නේ නෑ. ටොපික් එකක් ගැන කතා කරන්නත් දන්නේ. ඒක කොහොමද මට ටොපික් එක කියන පොඩ්කාස්ට් එකට රිලේටිව් දෙයක් කරන්න බැරි එකයි. මොකද මට ටොපික් එක ඉන්න බෑ. බලමු. හරි දැන් නම් සිරාවටම ඉවරයි. අන්තිම ෆයිනල් ලාස්ට් වසාවට කියන්නේ මේ එපිසෝඩ් 00 ඉවරයි. මෙතනින් අවසානයි. බයි. උම්මා. Happy birthday.